නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහන තුළින් අපි ඉගෙන ගන්නවා ධම්මානුපස්සනාව ගැන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඔබට ඉගෙන ගන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ දහම් වැඩසටහන. හරි. දැන් අපි කායානුපස්සනාව කතා කරනකොට දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඊළඟට සතර විදිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එයින් සතර සතිපට්ඨානෙ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව අපි කතා කළා. එතකොට අද අපි ධම්මානුපස්සනාව ගැන කතා කරනවා. එතකොට පින්වත්නි දැන් චිත්තානුපස්සනාව ගැන කතා කරන්නේ හිත ගැන විමසීමෙන් වාසය කරනවා සිහිය පිහිටවනවානේ. ආකාර 16කට හරි ලස්සන බුදු අවදනක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ දහම් පාඨයක්. පබස්සර මිදම් භික්ඛවේ චිත්තං. පින්වත් මහණෙනි මේ සිත ඊටාම ප්‍රභාස්වරයි. මේ හිත ගොඩා ප්‍රභාස්වරයි. තංච ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිතංති. ඒ වුණාට ආගන්තුක උපක්ලේශ වලින් තමයි මේක කිලිටි වෙන්නේ. හිත ප්‍රභාස්වරයි. උපක්ලේශ වලින් කිලිටි වෙනවා. හැබැයි හිත කියන එක ප්‍රභාස්වර දෙයක්. උපක්ලේශ වලින් තමයි ආගන්තුක වෙන උපක්ලේශ වලින් තමයි හිත අපිරිසිදු වෙන්නේ කියලා පුරුතඥයා දන්නේ නැහැ. එනිසා ඒ පෘතග්ජනයාට චිත්ත භාවනාව නැත කියලා කියනවා. පින්වත් මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි. ආගන්තුක උපක්ලේශ වලින් තමයි හිත කිලිටි වෙන්නේ. ආර්ය ශ්‍රාවකයා මේක දන්නවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව ඇත කියලා කියනවා. එහෙනම් චිත්ත භාවනාව කියන්නේ මොකද්ද කියලා බලන්න. ඒ හිත කිලිටි වෙන විදිය දකින්න අය. හිත දැන් හොඳට මේ උපාසකෙක් වගේ සාන්ත ධාන්තව ඉන්න කෙනාට නේක පාරම රාගය ඇති වෙන්නේ. රාගය ඇති වුණාට පස්සේ මෙයාට සීල අමතකයි. එයාට හිතන්න ඕන දේවල් අමතකයි. එයාගේ තනතුරු අමතකයි. වැදගත්කම අමතකයි. ඒ ඔක්කොම මතක වෙනවනේ. යා කිලිටි කළා දානවා, නීච කළා දානවා, පහත් කළා දානවා. දැන් ඒක මොකක් කොහමද උනේ? ආගන්තුකෝ පැමිණේ රාගේ නැමෙති උපක්ලේශෙන්. ඒ වගේම ද්වේෂෙන් කිලිටි කරනවා. තව තියෙනවා මෝහ මදමාන, මක්ක පලාස ඉරිෂියා, ක්‍රෝධ. මේ ආදී නොයේ උපක්ලේශ තියෙනවා. ඒ වගේ හිත කිලිටි කරලා දානවා. ඒ කිලිටි කරලා දානකොට එහා හැම කෙලෙස්කෙම යට වියට වෙනවා. මේ පොළු පහර කනවා. ගුටි කකා ඉන්නවා, තැලි තැලි ඉන්නවා. ඒ වුණාට දැන් පොළු පහර වැලැක්කොත් අර ගුටි කණේකෙන් පොළු පහර වැලැක්කොත් ගුටි කන් ගුටි ගහන්න කෙනෙක් නැහැ. කතර කෙනා සුවසේ ඉන්නවා. හොඳට සනීපෙට කෙනෙක් ඉන්නවා. එයාට ගුටි වදිනවා. ඒ වගේ තමයි හිත හොඳට තියෙනවා. හැබැයි කිලිෂේ තියෙනවා. මේකෙන් තේරුම් ගන්න හිත පිරිසිදු කරන්න පුළුවන් කියලා. හිත පිරිසිදු කරන්න පුළුවන් කියලා. තමන්ගේ වැරදි හදාගන්න පුළුවන් කියලා. මේ සතිපට්ඨාන භාවනා හරියට කෙනෙක් වැඩුවොත් එයාගේ ප්‍රහාණය නොවන අකුසලයක් නෑ. හිතා තමන්ටවත් හිතාගන්න බැරි වැරදි තමන්ගේ අතින් දුර්විවි යනවා සතිපට්ඨානය නිසා. ඒක කරන්නේ තමන්ගේ තමන්නේ මේක කරන්නේ සතිපට්ඨානයෙන් ඒක කරන්නේ. තමන්ට හිතාගන්නවා බෑ තමන් හිතන්නේ අනේ මම මැරෙනකල්වත් මන්නම් මේ මගේ අඩුපාඩු හදාගන්න බැරි වෙයි. වැරද්ද හදාගන්න බැරි වෙයි කියලා එයා හිතන්නේ. නමුත් මේ සතිපට්ඨානය විසින් එයාව සුද්ධ කරනවා. සත්තාන විසුද්ධිය කියලා කියන්නේ එයාව සුද්ධ කරලා දාන. ඉතින් අද අපි ඉගෙන ගමු ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කියන්නේ කායානුපස්සනාවනේ මූල කර්මස්ථානේ. කායානුපස්සනා භාවනා වඩනකොට ප්‍රකට වෙන ධර්මතා. මේක සිතේ තියෙන ධර්මතා. මෙන්න මේ ධර්මතා පිළිබඳව සිහි පිහිටවන්න ඕන. ඒක ඔබට මේ ධම්මානුපස්සනාව ඉගෙන ගන්නකොට ඔබට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් පින්වතුනි මේ ධම්මානුපස්සනාවත් වඩන්න ඕනේ. ධම්මීසු ධම්මානුපස්සී විහෙරති ආථාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කිලිස්තවනේ වීරියෙන් මනා සිහිනුවනේ ඊළඟට සහොන්ත සතියකින් සීයකින් ඇලින්ගටින් දුරු කරමින් තමයි මේ භාවනාව වඩන්නේ. මේ භාවනාව වැඩිනවා කියන්නේ ඒක සිද්ධ වෙනවා. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේස ධම්මානුපස්සී විහෙරති. කොහොමද පින්වත් මහණෙනි මේ ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? ධම්මානුපස්සනාව මේ භාවනාව යටතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ ගැන. ඒ කියන්නේ පංච නීවරණ තේරුම් ගන්න එක අයිති ධම්මානුපස්සනාවට. ඊළඟට පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න එක අයිති ධම්මානුපස්සනාවට. ඊළඟට ආයතන 6. ආධ්‍යාත්මික බාහිර ආයතන තේරුම් ගන්න එකයි ධම්මානුපස්සනාවට. ඊළඟට සත්ත බොජ්ජංග. බොජ්ජංග ධර්මය භාවනාවේ වැදින බොජ්ජංග ධර්මය තේරුම් ගන්න එකයි ධම්මානුපස්සනාවට. ඊළඟට චතුරාරි සත්‍ය ධර්මය. දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මාර්ගාරි සත්‍ය තේරුම් ගන්න එකයි ධම්මානුපස්සනාවට. ඇත්තටම ගත්තොත් මේ සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන ඉගෙන ගැනීම ධම්මානුපස්සනාවට බර මේ කුසලයක්. ඒ නිවන් මාර්ගය ඉගෙන ගන්න. ඒතර බලන්න අවසන් වෙන්නේ දුක්ඛ දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ වල අවසන් වෙනවා. එක්කද සතිපට්ඨානෙ අවසන් වෙන්නේ නැහැටි සම්පූර්ණ මාර්ගය වල අවසන් වෙනවා. ඉතින් ඒ නිසා මෙහිදී අපි පළමුවෙන්ම කතා කරනවා පංච නීවරණ. පංච නීවරණ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් බෑ කුසල් වඩන්නේ නැති කෙනෙකුට නම්. ඒ කියන්නේ පංච නීවරණ වලට විරුද්ධ දේ තමයි කුසලය. කුසල් වඩන කෙනා තමයි පංච නීවරණ කියන එක ප්‍රකට වෙන්නේ. මොකද හේතුව මේ ලෝකේ අකුසල රාශි, ඒ කියන්නේ අකුසල් ගොඩ කියලා මොකකට හරි කියනවා නම් ඒ කියන්නේ පංච නීවරණ වලට. ආ දැන් ඔබට හිතේ මොකද මම එකපාරම පංච නීවරණ ගැන කිව්වේ කියලා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද ධර්මයන්ගේ දහ ධම්මානුපස්සනායෙන් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. ධර්ම ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා පංච නීවරණ කෙරෙහි. කොහොමද ධම්මානුපස්සනාව පංච නීවරණ කෙරෙහි පවත්වන්නේ කියලා ඔන්න දැන් ඊළඟට විස්තර වෙනවා. දැන් ඊට කලින් ඉගෙන ගන්න ඕන මොකද්ද මේ පංච නීවරණ? පංච නීවරණ කියලා කියන්නේ දැන් මම කිව්වේ අකුසල රාශි, අකුසල් ගොඩ කියලා කියන්නේ පංච නීවරණ වලට. මේ ලෝක සත්‍යයගේ හිතේ කුසලයක් නැත්නම් ඒ හැම මොහොතකම පවතින්නේ පංච නීවරණ. ඒ නීවරණ වල කෘත්‍ය තමයි පින්වත්නි ඒ ආවරණ, ඒ කියන්නේ හිත වහලා දානවා. ඒ පංච නීවරණ වල ස්වභාවය තමයි හිත වහලා දානවා, ආවරණ. ඊට පස්සේ තමන් අන්ධෙක් වගේ කරනවා, අන්ධ කරන. පිරිසිදු කල්පනා ශක්තිය, හොඳ යමක් දකින්න පුළුවන් ශක්තිය නැති කරනවා, අචක්කු කරන, ඇස් නැති කරනවා. ඊළඟට මෝඩෙක් වගේ කරනවා, අඥාන කරන. ඊළඟට යම් ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥාව නිරුද්ධ කරලා දානවා, පපඤ්ඤා නිරෝධිය. ඊළඟට නිවනින් ඈත් කරනවා, අනිබ්බාන සංවත්තනිකෝ, නිවනින් ඈත් කරනවා. මේක තමයි පංච නීවරණවල කෘත්‍ය. හිත වහනවා. එකෙනේ යට තේරෙන්නේ නැහැ මොකක්ද ඊළඟට කරන්නේ. මේක මේ පින්ද පවුද කුසල්ද අකුසල්ද මොකවත් තේරෙන්නේ නැහැ. ඇසන්දයි. මොකද්ද ආවරණ, නීවරණ, ඊළඟට අන්ධ කරන, අචක්කු කරන, ඊළඟට අඥාන කරන, පඤ්ඤා නිරෝධිය, අනිබ්බාන සංවත්තනිකෝ. ඒ මොනවද? එහෙනම් මේ ඉගෙන ගන්න දැන් මේකේ ධම්මානුපස්සනාවේ ප්‍රථම කාරණාව ඉගෙන ගැනීම. ඇත්තටම ඔබ මේ මාවතට ප්‍රවේශ වීමක් වෙනවා මේකෙදි. මේ කුසල් දහම් ගැන ඇසීම. එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වීම හැර මේ ලෝකේ නම් මේ විදිහට නිවන් මාර්ගයක් ගැන කියන්ට කිසිත් පහළ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ හැර භාග්‍යතුන් වහන්සේගෙන් අසා දැනගත් ශ්‍රාවකයන් හැර මේ බුද්ධ ශාසනයේතම විශේෂ මැණික්තික මේ කතා කරන්නේ. සත්‍විස් බෝධිපාශික ධර්මය සාගරේ මුතු මැණික් වගේ බුද්ධ ශාසනයේ මුතු මැණික්තික තමයි කියනවා සත්‍විස් බෝධිපාශික ධර්ම. ඔබට මේ බුද්ධ ශාසනයේ මැණික්තික මේ පෙන්වන්නේ. එනිසා කන් යොමාගෙන අහගෙන ඉන්න. කන් යොමාගෙන අහගෙන ඉන්න. එතකොට පංච නීවරණ කියලා කියන්නේ දැන් මේක ඉස්කෝලේ පාඩමක් විදිහට අහන්න එපා. මොකද අපිත් ඉස්කෝලේ ගියානේ. විභාගවල ලිව්වනේ පංච නීවරණ මොනවද? ධම්පාසලේ තහනකම පංච නීවරණ මොනවද? එතකොට අපි ලිව්වා කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ලිව්වා. ආහරි ලකුණු 10යි. එහෙම නැහැ මේකේ. මේකේ ලකුණු දෙන්නේ නැහැ. තමා තුළින්ම තමාගේ හිත සුද්ධ කරගන්න ඕන. අපි කලින් ඉගෙන ගත්තේ ලකුණු ගන්න. මේ ධර්මය ගන්නනේ ලකුණු ගන්න නෙමෙයි. මාට ලකුණු ගන්නවත් ඔබට ලකුණු ගන්නවත් නෙමෙයි. මමත් මේ ධහමට පහ දෙන්න ඕනේ. ඔබත් මේ ධහමට පහ දෙන්න ඕනේ. අපි කයම් දවසක මේ සසර දුක කෙලවර කරනවාද? නිදාට මේ කොහොම අපේ හිතේ ප්‍රගුණ වෙන්න ඕනේ. වැඩෙන්න ඕනේ. සංසාරේ මේවා ඉගෙනගෙන පුරුදු කරන්න මහන්සි ගත්ත අය තමයි බුදුරජාණන් වහන්සේගේ එක බණපදයකින් මම මඟපල් ලැබුවේ. ඇයි පුරුදු කළා සංසාරේ? පුරුදු කරලා කරලා කරලා හිත මෝරලා මෝරපු නෙළුම් මලක් වගේ. තථාගතයන් වහන්සේ නැමැති හිරු මඩල පායලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බුදුබණ පදේ නැමැති හිරු රශ්මිය පැතිරිලා යනකොට මෝරපු නෙළුම විකසිත වීම කවරෙකුට නම් වළක්වාලිය හැකිද? ඒ පිපෙන්නේම. එහෙනම් ඔබ මෝරපු නෙළුමක් වෙන්න ඉබේ මෝරන්නේ. සාරි උරා ගන්න. බුද්ධ ශාසනේ සාරි උරා ගන්න. සත්‍ය අහන්න. ඉතින් පින්වත්නි පංච නීවරණ කියන එක අපේ හිතේ වැඩ කරන එක. අපි කොච්චර විභාගද මම ඉගෙන ගන්න කාලේ මම ගොඩක් විභාග ලියලා තියෙනවා. ඉතින් අපි ඒව පංච නීවරණ ගැන ලිව්වා අපි දන්නේ මිස ජීවිත එක බද්ධ වෙලා තියෙනවා කියලා. එකෙන් හිත වහලා හිත ආවරණය කරලා අපි අන්ධයෝ වගේ කරලා මෝඩ කරවලා ඇස් අන්ධ කරලා ප්‍රඥාව නැති කරලා ඒ කොහොම කරන්නේ නීවරණ වලින් කියලා නිවනින් ඈත් කරවන්නේ සසරට ඇදලා දාන්නේ නීවරණ වලින් කියලා අපි දන්නේ මොනවද මේ නීවරණ කාම ඡන්ද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා පහ බණ භාවනාවට යොමු වෙන්න කැමති කෙනෙක් කුසල් වඩන්න කැමති කෙනෙක් අනිවාර්යෙන් ඉගෙන ගත යුතුයි මේක හේතුව තමයි ආනාපාන සතිය වැඩුවත් ඒ භාවනාව වඩන්න බැරි මේ පහෙන් එකක් එනවා යාට අසුභ භාවනාව වැඩුවත් ධාතු මනසිකාරයේ වැඩුවත් හක්මන් භාවනාව වැඩුවත් නව ජීවිතකේ වැඩුවත් එයාට බාධා පිනිස එන්නේ මේ පස් දෙනා. නීවරණ පහ. එතකොට මේ පස් දෙනා බැහැර කර කර භවනා අරමුණ වඩන එක තමයි භවනා කරනවා කියන්නේ. එතකොට අපි භවනා මේ පස් දෙනාට ගගහ භවනා අරමුණේ සිහි පිටව ගන්න එක බලවත් වෙලා මේ පස් දෙනා දුර්වලල වැටුනොත් තමයි හිත සමාධිමත් වුණා කියන්නේ. මොකද්ද මේ පහ? කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියන්නේ කාම අරමුණු කෙරෙහි කැමැත්ත හිත වැඩ කරනවා කාම අරමුණු කෙරෙහි. ඇහැට ගෝචර ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත මනාප කාමෝපසංහිත රූප කනට ඇහෙන කාමෝපසංහිත ශබ්ද ඉෂ්ඨකාන්ත මනාප නාසයට දැනෙන ගන්ධ සුවඳ දිවට දැනෙන රස කයට දෙන්න පහස මේ කාම අරමුණු කෙරෙහි හිත දුවනවා අඹදරු ඊළඟට කාමක සිදුවීම් රාගේ ඇවිස්සෙන සිදුවීම් ආශාව හිතෙන සිදුවීම් හිතට නැగి නැగి එනවා කාමච්ඡන්දේ ඒ වෙනතම් භාවනාවට ඉඳගත්තට පස්සේ ෆෝන් එක පාවිච්චි කරන්න හිතෙනවා ටීවී එක බලන්න හිතෙනවා නව කතා කියවන්න හිතෙනවා. යාළුවෙකුට කෝල් කරන්න හිතෙනවා. කම්මැලි වගේ හිතෙනවා. කාමච්ඡන්ද. මේ මිනිස්සු මේ සත්‍යය ගිනිගෙන ඉන්නේ. මේ ගින්නෙන් පිච්චි පිච්චි මේක නිවා ගන්න හොයනවා. තනියෙන් ඉන්න බෑනේ. පාඩුවේ බොහෝ අයට පාඩුවේ තනියෙන් ඉන්න බෑ. කවුරුහරි කතා කරන් කර අල්ල ගන්න ඕන. එහෙම නැත්නම් ටීවී එකක් බලන්න ඕන. එතන ෆෝන් එක පොඩ්ඩක් අතුල් අතුල් ඉන්න ඕන මොකක් හරි දෙයක් කරන්න ඕන. මනුෂයා ගින්න මොකකින් හරි නිවා ගන්නවා. එතකොට කාම අරමුණු කෙරෙහි මේ විදිහට හිත දුවන ගතිය එනවා. මේක තමයි කාම ඡන්දය. පංචකාමයෙන් කෙරෙහි හිත එතුරු භාවනාවට ඉඳගත්තට පස්සේ ඒ වයි තේනවා. ඒකට අපි සාමාන්‍ය කාමච්ඡන්ද කියමු නරක දේවල් කුණුහරුප ගැන හිතන එක විතරක් කියලා හිතනවනේ ඒකත් ආයති කාමච්ඡන්දේට අඹදරෝ වාතු පිටි ගියේ ගමම් බිමන් සින්දු කියපු ඒවා අතීත සිද්ධවීම් ඔය ඔක්කොම කාම අරමුණයි පංචකාමේනේ ඊළඟට ව්‍යාපාදේ ගැටින් එනවා ගැටින් කියන්නේ තරහ සිතිවිලි රූප ශබ්ද ගන්ධ රස පහසත් එක්ක එතකොට අපි ඕලාරික වශයෙන් ගත්තොත් එහෙම වන බාන භාවනා කරනකොට කොයි හරි ශබ්දයක් එනකොට තරහා එනවා කවුරු හරි දොරාරිනකොට තරහා එනවා ළඟ ඉන්න කෙනා සරබර ගාලා බෑග් මල් මේව මලු මේව කරනකොට තරහා එනවා එතකොට මෙයා ඉඳගෙන භාවනා කරන තව එක්කෙනෙක් හක්මන් කරනවා. එයාගේ අධිසන්ති මෙයාට අමාරුයි. එතකොට එතන ඇති වෙන්නේ ගැටීමක්. ඊළඟ භාවනා කරන් ඉඳ ගන්නකොට මේ ශාස්ත්‍රි දාඩි දනවා පෝ කියලා හිතෙනවා. ඒක එතනත් ව්‍යාපාදිතින් ගැටීමක්. මඳුරුව කනවා. එපා වෙනවා. ධනේෂ් කැක්කුම් එනවා. එතකොට එපා වෙනවා. ගැටීමක්, තරහක්, ව්‍යාපාදයක් හිතේ ඇති වෙනවා. මෙන්න මේක ව්‍යාපාද නීවරණය. ඒකට සම්පූර්ණයෙන් භාවනා මාර්ගේ වහලම දානවා මේ නීවරණින් ඉන්නේ. දැන් මේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ මෙයා ඒ ඔස්සේ අනේක වළක්වල සිහිය පිටවනවා. දැන් අපිට තියෙන්නේ මොකක් හරි ගැටීමක් ආවොත් එහෙම අපි එතනින් අයින් වෙලා යනවනේ. භාවනා කරන්න හොඳ පරිසරයක් හදාගන්න ඕනේ. ඒක නොවන භාවනාවට ඉඳගත්තට පස්සේ ඇති වෙන ප්‍රශ්න ටිකට තමන් විසඳුම් හොයාගන්න ඕන සීහ පිහිටවල. එතකොට අපි දැන් නිවන තේරුම් ගමුකෝ. එතකොට මේ ගැටීම ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද. තීනමිද්ද කියන එක හිතේ හැකිලීමක් නිදි මත ගැතිය. ඉතින් ගොඩක් අය භාවනාවේදී තීනමිද්ද කියලා කියන්නේ නිදි කිරා වැටෙන එකට. ඒ විතරක් නෙමෙයි භාවනාවට අලසකම, එපා වෙන ගතිය, කම්මැලිකම, ඛාංග ඇඟ මැලි කඩන එක, මේ ඔක්කොම ඉතින් ඇඹරෙන එක, මේ ඔක්කොමයි ඉතින් තීන බින්දේට. බස් මාත්‍රය ඒවත් එක තමයි තීන බින්දේ. අපි ගැන ඉදිරියට කියන්නම්. එතකොට මේ තීන මිද්ද නීවරණේ. එතකොට මේ තීන මිද්ද නීවරණේ නිවන් මාර්ගේ වහනවා. එතකොට නිදා ගැනීම කොච්චර සාමාන්‍ය කෙනෙක්ගේ ප්‍රඥාව දුර්වල කරන කාරණාවක්ද? බොහෝ කොට නිදා ගැනීම. ඒ වගේම භාවනාවෙන් නිදි කිර කිරා බොහෝ කාලයක් නින්දටම යට වී සිටීම කොච්චර භාවනාවට බාධායිද? එතකොට මේ මත ඇති වුණ පංච මේ තීන මිද්දේ කියලා නීවරණ. දැන් භාවනාවක් විදිහට භාවනා වඩනකොට සතිපට්ඨානය ඒක දකින්නේ නීවරණයක් විදිහට. දැන් මම බත් ගොඩක් ආපු නිසා නේ අමාරුයි කියලා. ඒතොර එයා හේතුව දකින්නේ බත් ගොඩක් කෑමනේ. ඒක සතිපට්ඨානෙටයි තියෙන්නේ. එයා ඒක දකිනවා තීන මිද්ද නීවරණේ විදිහට. අන්න සතිපට්ඨානෙටයි තියෙන්නේ. ඇසිය පිටවන්න ඕනේ කියලා. එතකොට උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බවයි පසුතැවිල්ලයි. අකුසල් කළා කියලා පසුතැවෙනවා. කුසල් කරන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. නානා අරමුණු කෙරෙහි හිත ගොඩාක් විසිරිලා යනවා. හිත ගොඩක් විසිරෙනවා. දැන් අපි කියමුකෝ ඔන්න භාවනාවක් කරනකොට වෙන ගොඩක් භාවනාවල් මතක් වෙනවා. ඒක ඒක කාමච්ඡන්දෙට දාන්නත් බෑ, ව්‍යාපාදෙට දාන්නත් බෑ, තීන මිද්දෙට දාන්නත් බෑ. ඒකට ඒ වෙලාවේ යාට තියෙන්නේ උද්දච්ච කුච්ච. හිත විසිරෙන ගතිය. ඒකට කලවැරදි මතක් වෙන ගතිය. පසුතැවීමනේ. එතකොට මං අතින් මෙහෙම වැරද්දක් වෙලා තිනවා කියලා දැන් භාවනා වෙලාවේදී හිතට පසුතැවිලාවට පස්සේ එයා ඒ වැරද්ද ගැන හිතනවා නේ මගේ අතින් මේ වැරද්දක් වුණා මෙහෙම වුණා කියලා. එතකොට එයාට දකින්න බැරි වුණා. ඒ ධම්මානුපස්සනාව නෑ. ධම්මානුපස්සනාව තිබ්බනම් එයා දකින්නේ එක නීවරණයක් විදිහට, පසුතැවිල්ලක් විදිහට. ආව දැන් ඔන්න මට පසුතැවිලි ආරමුණක් ආවා. ඉතින් මම ධර්මයට පැමිණුණාට පස්සේ මගේ ජීවිතය හදාගත්තා. මං සීලයේ පිහිටියා. සකල වැරදි නොකල වැරදි ඕවා මාන්ට පසුතැවිලි ඉන්න දෙයක් නැහැ. මෙන්න මගේ හිතට භාවනාවට බාධා විදිහටයි මේවා මතක් වෙන්නේ කියලා. ගොඩාක් අයගේ භාවනා ලැත්තෙනම ලොප් වෙලා යන්නේ උතනයි. මේ නීවරණ නිසා. ඊළඟට එනවා විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ කුසල් දහම් කෙරෙහි සැකය. දැන් ඔක පැරණි පොත්වල අටුවාවල බුද්ධ ආදී අටතන කියලා කියන එක කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මීය ගැන, සංඝ රත්නය ගැන, සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව ගැන, ඊළඟට පටිච්ච සමුප්පාදය ගැන ඔය විදිහට සැක උපදිනවා. එහෙම නැත්නම් මේ ඒක තමයි බුද්ධ ආදී අටතන කියලා කියන්නේ. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් තේරෙන විදිහට ගත්තොත් සැකය උපදිනවා මේ භාවනාව. හරිද? භාවනාව වැරදිද? මං කරගෙන යන විදිහ හරිද? වැරදිද? කියලා භාවනාව තුළ සැක උපදිනවා. මේක විචිකිච්ඡාව. ඒකට මේ නීවරණ පහ පිළිබඳව අපි හොඳ තේරුමකින් ඉන්න ඕනේ. පංච නීවරණ. එතකොට පංච නීවරණ ඇති වෙනකොට ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි. එතකොට මේ පංච නීවරණ නැති වුණා කියන්නේ හිත සමාධිමත් වුණා කියන එක. එතකොට යාගේ හිත පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ දක්වා ධ්‍යාන සිත් වලට දියුණු කරන්න පුළුවන්. මේ නීවරණ නැති වුණොත් දොඩ කෙනෙකුට සමාධියක් නැහැ කියලා කියන එකේ අර්ථය තමයි යාගේ හිතේ නීවරණ තියෙනවා කියන්නේ. එතකොට දැන් ඔන්න බුද්ධ කාලේ සප්පදාස මහ රහතන් වහන්සේ බලන්න මම අවුරුදු 25ක් වෙනවා පැවිදි වෙලා උන්වහන්සේ දේශනා කරනවා. මට සමාධි මාත්‍රයක් ඇති කරගන්න බැරි වුණා. මගේ හිත ගොඩාක් විසිරිලා දවසට දෙතුන් වතාවක් මං විහෙරෙන් එළියට යනවා. ඉතින් මං මේ ඊට පස්සේ ඒ රහතන් වහන්සේ ඒ විදිහට ඉඳලා පස්සේ සරපේක් ලවා දෂ්ටි කරව ගන්න හදලා ඒකත් හරි ගියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේ බෙල්ල වැල්ලා ගන්න හෝ මහිතෙ ගිලසින්ද ගන්න යද්දි තමයි උන්වහන්සේගේ හිත සම්පූර්ණ නිවරණ වලින් බැහැර වෙන්නේ. මේ ඉතින් බුද්ධ කාලේ. එතකොට එනං අවුරුදු 25ක් සමාධි මාත්‍රයක් ස්පර්ශ කරන්න බැරි වුණා කියනවා. දුරේක අර්ථය මොකද්ද? එහෙනම් පංච නීවරණ වලින්ම බැටකයිනේ. එතකොට අද කාලේ හරියට සමාධියක් උපදින්නේ නැහැ කියන්නේ. නීවරණ වලින් බැටකයිනේ. පින්වතුනි වෙන්නේ මේ සමාධිය හිත එක මේ කියන්නේ කුසල් සහගත සමාධිය. නැත්තම් නීවරණ සමාධියක් තියෙනවා. කාමච්ඡන්ද සමාධිය. කාම අරමුණ දැන් ළමයි රෑ එළියනකල් ඉන්නවනේ ෆෝන් එකේ මුන්න නිඳ නැතු. ඇයි ඒ අරමුණේම හිත පිහිටලා මැච් එක බලනවානේ කන කර අරන් යනවා මේ ගේ දොරවල් කඩාගෙන යනවා දන්නේ නැහැ මැච් එක දිහා බලා ඉන්න. නිකන් උදාහරණයකට කිව්වේ කාම ඡන්ද අරමුණ. සමහර අය තරහ ගියාට පස්සේ ඉලි වෙනකල් බයිනවනේ. ඒකෙම හිත තියෙනවනේ. ඊළඟට මාළු බාන මිනිස්සයා මේ මාළු අල්ලන මිනිස්සයා බිලි කොක්ක දාලා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවනේ එකම කල්පනාවෙන් දැන් අහුවේ කියලා. ඒකට ඒ මිනිස්සයාට තියෙනවනේ හිතේ එකඟකමක් එන. ඒ ඔක්කොම නීවරණ. මොනේ නිදි කිර කිර ඕන තරම් ඉන්නේ නීවරණ. ධ්‍යාන කරනවා නීවරණ. මේ කියන්නේ ඒක නෙමෙයි. නීවරණ බැහැර කරලා කුසල් අරමුණේ හිත පවත්වන එක ගැන. එතකොට පින්වත්නි දැන් ඔන්න දැන් මම තවම මේ ධම්මානුපස්සන භාවනාව විස්තර කළේ නැහැ. තවම මේ පංච නීවරණ කියන එක විස්තර කරන්නේ. මොකද පංච නීවරණ කියන එක විස්තර කරන්න දැන් අපි ආනාපාන සති විස්තර කරනකොට සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියන උසුම රැල්ල කියන එක මම විස්තර කළේ නැහැ. ඒ උසුම රැල්ල කියනකොට කවුරුද දන්නවනේ? එනිසා කෙලින්ම භාවනාව විස්තර කළා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ නීවරණ හඳුනා ගන්න අමාරුයි අපිට. ඒ නිසා නීවරණ විස්තර කරන්න වෙනවා. එතකොට පින්වත්නි අපිට මේ කාමච්ඡන්දේ කියන එක කාම අරමුණු වලට හිත ඇදී යන එක කාම අරමුණු සිහිවීම කාමයේ හිත පැටලෙන එක තියෙන්නේ මෙන්න මේක. මෙන්න මෙහෙමයි. අත්තිබික්කවේ සුබ නිමිත්තං. පින්වත් මහණෙනි, සුබ නිමිත්ත කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හිත සතුටු කරවන, හිතට ප්‍රියමනාප, හිත ඇලියන අරමුණක් තියෙනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය උපන්නස්සවා කාමච්ඡන්දස්ස බියෝ භාවාය වීපුල්ලාය නෝපං කාමච්ඡන්දේ ඇතිවෙන්නත් උපං කාමච්ඡන්දේ වැඩි වෙන්නත් හේතුව අර සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කළා. නැවත නැවත හේතුව අපි කියමු දැන් ලස්සන රූපයක් කියලා. ලස්සන රූපයක් කියන්නේ නිමිත්ත ඔන්න ආවා, සුබ නිමිත්ත. ඒක දිහා බලන් ඉන්නවා. ඒක ගැන හිතනවා, අරයා ලස්සනයි, කොණ්ඩේ මෙහෙමයි මෙහෙමයි කියලා. අර කායానుපස්සනාවේ ටික ආවේ නැහැ. අමකින් ඇහිලා තිබෙන. ඒ ටික ආවේ නැහැ. මෙයා ලස්සනයි. ඊට පස්සේ තමයි කාමච්ඡන්දය උපදින්නේ. ඔන්න කොයි හරි ලස්සන පළාතක ට්‍රිප් එකක් ගියා. තුට යාළුවෝ කාලා බීලා නටපු ඒවා මතක් වෙනවා. ඒ මතක් වීම තමයි සුබ නිමිත්ත. ඒකම හිතනවා. ඒක තමයි ආයෝනිසු මනසකාරය. ඒ සුබයම හිතනවා. එතකොට කාමච්ඡන්දේ නැති වෙනවා. ඕනම රාග අරමුණක් අපේ හිතේ හිතෙන්නේ රාගික සිතිවිලි, කාමුක සිතිවිලි, ආශා සිතිවිලි ඇති වෙන්නේ ඒ සුබ නිමිත්තක් ඇති වෙනවා. ඒ සුබ නිමිත්ත අයනසු මනසකාර කිරීම නිසා. ඕක තමයි එකම හේතුව. කාමච්ඡන්දේ උපදින්නත්, උපදිච්ච කාමච්ඡන්දේ වඩා වර්ධනය වෙනත්, ඒ සුබ නිමිත්ත, ඒ කියන්නේ තමන්ගේ හිතට ආශාව ඇති වෙන දේ නැවත නැවත හිතනවා. දැන් මේක නැති වෙන්නේ කොහොමද? අත්තිබික්කවි අසුබ නිමිත්තං. පින්වත් මහණනි, අසුබ නිමිත්ත කියලා එකක් තියෙනවා. තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ. ඒක නැවත ඒක යෝනිසෝ මනසකාරය. අසුභ මනසකාරය නැවත නැවත හිතන එකට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. මේක හරියට නුවණින් කල්පනා කිරීම තුළ, සිහිනුවණ ප්‍රයත්නීම තුළ ආයමාරෝ අනුපන්නසවා කාමච්ඡන්දස්ස අනුප්පාදාය. මේක තමයි නෝපං කාමච්ඡන්දය නෝපදීම පිණිස උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය වීම පිණිසත් පවතින්නේ. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කිරීම. ඔන්න අපි කියමුකෝ ලස්සන රූපයකට හිත ගියා කියලා. අනේ මේ හැමකින් ඇහිලා තියෙන දෙතිස් කුණ බොගට්ටාශය. මේ ශරීරයේ තියෙන කේස්ලොම් නියද සම්මාස්නාර. මේ කකය දුගඳ ස්වභාවයෙන් යුක්තයි, gaduwak wage kela api asubhawa na igena gatte eka siganu nan raage sitha nathinu hetuyai asubha nimitta yona samaskarika meka karanda kenin purudunoth yata pahadiliwama saksoda kohoma penawa hetu nisa hata ganna hetu nathimen inna thiyena kema upannaw raage mehenma nathila. දැන් ඔන්න වනේ භවනා කරන්ද සෝනට ගියා තෙරුන් වහන්සේ නම. උන්වහන්සේ ගිහිල්ලා ඒ ශරීර දිහා බලනකොට මේ එක මලමිනියක් දැකලා, මේක කුණු වෙච්ච මලමිනියක්. ඒ දැකලා ඒ ශරීරයේ දිහා රාගයක් ඇති වුණා. උන්වහන්සේ කිව්වා, "ඇයි දුනා?" කිරි හට්ටියක් වගේ ඔළුව පෑදිලා තියෙද්දි බත් නැලි ගාන නැලි ගානක වගේ පණෝ ඉතිරිති වෙන මේ කුණු වෙච්ච මනසිරුරකට රාගයක් හිතුණානේ. කී කියති දැන් මොන නිමිත්ත දාවේ? අසුබ නිමිත්ත ආවා. ඊට පස්සේ එහෙම ඉඳගත්ත සෝහනේම බතක් ඉදෙන මොහොතකින් නිකලස් වුණා. බලන්න අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ කෙනෙක් වෙනස. දැන් අර රාගේ ඇති වුණ සුබ නිමිත්තාවනේ, ඒකම අයෝනිසෝ මනසිකාරයේ දුනා නම් සිලුත් කඩා ගන්නවා. මොහරි අනතුරුකුත් වෙනවා. නමුත් ඒ උපන්නා වූ රාගයේ ඉපදිච්ච ගමන් ඒක ගැන කලකිරිලා ඉක්මනට අසුබ නිමිත්ත හිතෙන් ඉපැද්දුවා. ඊට එතකොට මොකද වුනේ? අර රාගයෙන් ප්‍රාණය ලගියා. දැන් බලන්න මේ නීවරණ ප්‍රාණයට කායanusasanාවේ භාවනා කොච්චර උපකාරයිද කියලා. කොච්චර ආයුධද කියලා මේ සතුරු නසන්න. අනේ මම බුද්ධ ශාසනය පහළ වෙච්ච මහරහතන් වහන්සේලා මේ මඟ වැඩුවනේ. හිත පහදව ගන්න. මේ නීවරණ සම්පූර්ණයෙන්ම දුරු කළානේ. චිත්ත පහදව ගන්න. මේ බුද්ධ ශාසනේ ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ඒ මහරහතන් වහන්සේලා මඟපල්ලාඹි උත්තමයෝ මේ මඟ වැඩුවා. ඊළඟට දැන් ව්‍යාපාදයේ තියෙන්නේ අත්‍යභික්ඛවේ පටිඝ නිමිත්තන්. ඕන පටිඝ නිමිත්ත ඇති වෙනවා. ඒ කියන්නේ තරහ යන ගැටෙන අරමුණක් එනවා. තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ. ඒකම හිතනවා ඊට පස්සේ. ඒක අයෝනිසෝ මානසිකාරේ. ආයමාහාරෝ අනුපන්නස්වා ව්‍යාපාදස් උපාදාය. මේකමයි ආහාරය නූපං තරහ උපදින්නත් උපන් තරහ වැඩි වෙන්නත් තරහ යන වචනයක් ඇහුණා. ඒක එතනින් එහා අතාරින්නේ නැහැ. මොකද කිව්වේ? ඇයි එහෙම කිව්වේ? එහෙම කියන සුදුසුද? මම එහෙම කළාද? අන්න දිගින් දිගටම දිගින් දිගටම යනවා. තරහ එනවා. සප්පරේ තත්තරින්නේ. ඇයි ගැටෙන අරමුණක් ආවා? ඒකම හිතුව නැවත නැවත. හොඳට බලන්න. තරහින එක එන්නේ එහෙම නේද? ගැටෙන එක එන්නේ එහෙම නේද? දැන් භාවනා කරනකොටනත් අතු ගාන සද්දයක් හරි දොර හන්න සද්දයක් හරි සද්දය හිච්ච ගාම මේ හිච්ච සද්දේ සද්දයක් හිච්ච විදිහට මනසකාර කරලා තමන්ගේ භාවනා කරගෙන යනවා. වෙනතු මේ ඇයි මම භාවනා කරන වෙලාවට මොන් දොර අරින්නේ? දන්නවනේ මම මේ වෙලාවට භාවනාවට ඉඳගෙන ඉන්නවා කියලා. මම මේ දවසේම ගෙදර වැඩ ටික ඔක්කොම කරලා ඉඳගත්ත විතරයිනේ මේ වෙලාවේ චැනසිනේ ඉඳ දෙන්නේ. අන්න බලන්න අර එක නිමිත දොර ඇරීම නැමැති පටි නිමිත නැවත නැවත එක එක විදිහට හිතනවා. ඒකද කියනවා අයෝනිසෝ මනස්කාරය කියනවා. එතකොට නෝපන් තරහ ඇති වෙනවා. උපන් තරහ තව තව වැඩි වෙනවා. එතකොට මේ තරහ නැති කරගන්නේ කොහොමද? මේ ව්‍යාපාද නීවරණ නැති කරගන්නේ අත්තිබික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිය. මෛත්‍රී සිටිලක් තියෙනවා. මෛත්‍රී චේතෝ විමුක්තිය. මෛත්‍රී සිට පුරුදු කරන ලද මෛත්‍රී සිට ඒ මෛත්‍රී සිට යෝනිසෝ මනසකාරය කරනවා. මිශ්‍රිත වඩනවා. ඒකෙන්ම අපට තරහ නැති වෙනවා. එහෙනම් ඒව දැනගන්න ඕන. දැන් නීවරණ දැනගන්නත් ඕන, නීවරණ හත ගන්න හැටි නැති වෙන හැටි දැනගන්නත් ඕන. කාමචන්දය ගැන දැන් කිව්වා. කාමචන්දය හටගන්නේ හිත ඇලෙන, කැමැති, හිත පිනව නරමුණ. අයෝනිසෝ මනසිකාර කරන. ඒ කියන්නේ ඒකම කෙලෙස් ඇති වෙන විදිහට හිතනවා. එතකොට කාමචන්දය ඇති වෙනවා. එතකොට කාමචන්දය දුරු වෙන්නේ අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාර කිරීමෙන්. අසුබ මනසිකාරයේ නැවත නැවත සිහි කරනවා. එතකොට ව්‍යාපාදය ඇති වෙන්නේ පටිඝ නිමිත්ත. ඒ කියන්නේ ගැටෙන අරමුණක් ඇති වෙනවනේ මොකක් හරි. ඒකම නැවත නැවත හිතීම තුළින් කිලිස් ඇති වෙන විදිහට. එතකොට තරහම ඇති වෙනවා. එතකොට ඒක නැති වෙන්නේ මෛත්‍රී නිමිත්ත. මෛත්‍රී චේතු විමුක්තිය මිශ්‍රිත නැවත නැවත වැඩිම තුලින් යෝනිසෝ මනසිකාරය කිරීම තුලින්. එතකොට දැන් ඊළඟට තියෙන නිදිමත. තීන මිද්ද කොහොම නැති කරගන්නේ? අත්තිවික්කවේ අරති තන්දි විදම්බිකා බත්ත සම්මදෝ චේතසෝච ලීනත්තං. ඒ තියෙනවා මේ භාවනාවට අකමැත්ත ඇති කියලාද බෑ කියලා හිතන ගතිය. ඊට පස්සේ කම්මැලිකම, ඇඟ මැලි කඩන ගතිය, බත් මතය, හිත හැකිලුණු ගතිය, තත්ත ආයෝනිසෝමනසකාර බහුලීකාරෝ. එහි ආයෝනිසෝමනසකාරය බහුල කරනවා යා. කියන්නේ දැන් බෑ කියලා හිතනට පස්සේ යෝ අප්පා හරි අමාරුයි අද එතනත් බෑ කෑම කාල වැඩි කියලා අතපයත් පොඩ්ඩක් දිගහැරලා ඒ පැත්තකම යනවා යා. ඒසොට තප්පරේට ඒ නිමිත වෙනස් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඒකයි හොඳට එක දිගට භාවනාවේ මේ දින අය ගොඩෝ බඩ පිරෙන්න ආහාර ගන්නව අඩුයි. මොකද නිවර්ණ ගැන තේරුම් ගත්තට පස්සේ මොකද භාවනාවට ගොඩාක් යොමු වෙන්න කැමති කෙනෙක් බඩ පුරා යන විදිහට ගොඩාක් බඩ පිරෙනකල් ආහාර ගන්න එක එයාට භාවනාවට නිවර්ණ ඇති කරවන්න කාරණාවක් වෙනවා. දැන් ආනාපාන සතියෙම හොඳට වැඩිනකොට එයාට ආහාර අඩුවෙන් ගන්න එක එයාගේ භාවනාව හොඳට කරගෙන යන්න පහසුවක් වෙනවා. මේක ආරම්භයේ නෙවෙයි මේ කියන්නේ. හොඳට දියුණු කරගෙන යනකොට. එතකොට අර කෑම කනකොට ඉතින් ප්‍රමාණයේ ආහාර අරගෙන ඊට පස්සේ එයා කරන්න ඕනන්නේ වතුර ටිකක් හොඳට වළඳලා මේ වතුර ටික පාවිච්චි කරලා ප්‍රමාණයට ආහාර ගන්න ඕන. නැත්නම් බත් සම්මදෝ කියන එකත් මේ ත්‍රීන මිද්දි උපද්දවන්න නිමිත්තක් වෙනවනේ. ඇඟමැලි කඩන එක නිමිත්තක් වෙනවනේ. ඒකයි යා ටිකක් සක්මන් කරලා අර ඇඟේ අප්‍රාණික ගතිය මේ ඇඟමැලි කඩන ගතිය ඒ ටික නැති කර ගන්න ඕන පොඩ්ඩක් හක්මන් භාවනාවේදීලා. එතකොට මේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතසෝච වීනත්තං මේ භාවනාවට තියෙන අකමැත්ත, කම්මැලිකම, කුසීතකම, ඇඟමැලි කඩන එක, බත්මතය, හිත හැකිලුණු බව ඒ තුලම හිත පැවැත්වීම තමයි නිදිමතෙන්ද හේතුව. නිදි කිරා වැටෙනකොට ඒකම පවත්තන. එයා ඒක තේරුම් ගන්නෑ. තොල් නිදිමත නැතික නැති වෙන්නේ කොහොමද? අත්‍යභික්කවේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. පින්වත් මහණෙනි, ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීරිය කොටස් තුනක් තියෙනවා. ආරම්භක ධාතු කියන්නේ ඒක ඒ මම මේ භාවනාව කරන්න ඕනේ කියලා වීරිය ආරම්භ කරනවා. නික්කම ධාතුගේ මේ නික්කම ධාතු කියලා කියන්නේ ඒ වීරිය තව ඉදිරියට පවත්වනවා. පරක්කම ධාතු කියන්නේ තවත් ඉදිරියට පවත්වනවා. ඔක සමහරකට විස්තර කරනවා ආරම්භ කරනවා පවත්වනවා අවසානයක් දක්වා වීරිය පවත්වනවා කියලා. කොහොම හරි අතරමඟ කැඩෙන්න නැතුව වීරියම පවත්වනවා. කොහොම හරි ජය ගන්නවා නෙන්නේ මතේ. අන්න ඒ කාරණාව තත් යෝනිසෝමනස්කාරෝ ඒ විරියාරම්භයේ කියන එක වීරිය හිතට ගන්න එක තුල හිත පැවැත්වීම තුලින් නිදිමත නැති වෙනවා. මේකට අපි වෙනම ඉගෙන ගන්න ඕන සූත්‍රයකුත් තියෙනවා. පචලායන සූත්‍රය කියලා. පචලායන කියන්නේ නිදි කිරාවටනට. මොගලන් තෙරුන් වහන්සේ රහත් වෙටපත් වෙන්න කලින් භාවනාවේදී නිදි කිරාවටනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ නිදි කිරා වැටීම දුරු කර ගැනීමට ක්‍රම දේශනා කරනවා. මම හිතනවා අපි ඒක ඉගෙන ගමු. අකුසල් දුරු කිරීම සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් ඉගෙන ගනිමු. දැනට අපි නීවරණ ගැන ඉගෙන ගනිමු. දුක ওই විදිහට තමයි නැති වෙන්නේ. නිදි මත කියන එක. ඊළඟට අත්‍රිභික්කවේ චේතසෝ ඖපසමෝ. හිතේ තියෙන නොසන්සිඳුණු බව. හිතර නොසන්සිඳුන බවක් එනවා. ඒ නොසන්සිඳුන භවයේම හිත පවත්වනකොට මොකද වෙන්නේ? උද්දච්ච කුක්කුච්ච හට ගන්නවා. හිතේ තියෙනවා සංසිඳීම. අර භාවනා අරමුණට හිත ගැරන් සංසිඳන ගතිය. ඒක තුලම හිත පවත්වනකොට උද්දච්ච කුක්කුච්ච ඉතුරු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා විචිකිච්ඡාව කොහොමද තියෙන්නේ? අත්තිබික්කවේ විචිකිච්ඡාඨානිය ධම්මා. හැකේ ඇති වෙන කරුණු හිතට එනවා. තත් අයෝනිසෝ මනසිකාර බහුලෝ. ඒ හැකේ ඇති වෙන කරුණු හිතට ආපු ගමන් ඒක ඔස්සේම හිතනවා. මේ දුරු විචිකිච්ඡාව ඇති වෙනවා. නැති වෙන්නේ කොහොමද? අත්ති භික්කවේ කුසලා කුසල ධම්මා. කුසල් අකුසල් තේරෙන බවක් තියෙනවා. ශාවජ්ජා අනවජ්ජා ධම්මා. හරි දේ වැරදි දේ තේරෙන බවක් තියෙනවා. හීන පනීතා ධම්මා. උතුම් පහත් දේවල් තේරෙන බවක් තියෙනවා. කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. හොඳ නරක ගැන තේරෙන බවක් තියෙනවා. සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලා. අන්න ඒවා හොඳ නරක යහපත අයහපත තේරෙන බව හිතේ පවත්වනවා. මේක හරි මේක වැරදි කියලා හිත හොඳට කුසල් අකුසල් තේරෙන බවේ හිත පවත්වනවා. මේකම සැකේ දුරු කරනවා කියනවා. දහන් දැනුම ශ්‍රද්ධාව හරි උපකාරයි විචිකිච්ඡාව දුරු කරන්න. ගොඩාක් දහන් දැනුම සැදැහැයෙන් යුතු ශ්‍රද්ධාවෙන් යුතු හොඳ දහන් දැනුමක් තියෙන කෙනෙකුට විචිකිච්ඡා නීවරණේ ගොඩාක් අඩුයි. දහන් දැනුම අඩු කෙනෙකුට විචිකිච්ඡා නීවරණේ ගොඩාක් වැඩි. ශාස්ත්‍රුණාංශික වචනයට ගරු කරන ශ්‍රද්ධාව තියෙන කෙනාට විචිකිච්ඡා නීවරණේ ගොඩක් අඩුයි. බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කරන්නේ නැතුව අද්දකින් ඔස්සේ ජීවිතේ තේරුම් ගන්න යන කෙනාට සැකේ කියන එක ගොඩක් වැඩි. මේ විදිහට තමයි නීවරණ ගැන තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔය මම නීවරණ ගැන තමයි විස්තර කළේ. නමුත් අපි අද ඉගෙන ගන්න ඕන මේ පුංචි වෙලාව තුළ නමුත් භාවනාව මොකද්ද කියලා. කොහොමද පින්වතුනි මේ නීවරණ පිළිබඳව මේ භාවනාව කරන්නේ? ධම්මානුපස්සනාව වඩද්දී ඉද බික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති. තමා තුල කාමච්ඡන්දේ තියෙනකොට මා තුල කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්නවා. අන්න ධම්මානුපස්සනා සතිපට්ඨාන. ඒක නිසායි කාමච්ඡන්දේ මොකද්ද කියලා තේරුම් කරලා දුන්නේ. ඒකට සමාධුල කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගන්න නම් සතිපට්ඨානෙ සිහිපත් කරන්න ඕන. මූලිකම දේ තමයි මේ නීවරණ ගැන ඉගෙන ගැනීම. ඒකට මම කිව්වා මම මේ මූලික දහං කරුණු ටිකක් තමයි මේ පවසන්නේ ඔබ දක්ෂ වෙන්න ධර්මයේ හොයන්න. ඊට පස්සේ ඔබ සතිපට්ඨාන පොත කියවන්නේ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන සතිපට්ඨාන විග්‍රහය පින්වල් ලොකුසන්නා සීතාමත් විස්තරව ඊළඟට සිතට සුව දෙන භාවනා පොත් වහන්සේ ළඟ තියාගන්න අත්පොත් වාගේ ළඟ ඒවා එම ගෙදරකම මේ බණ පොත් තියාගන්න. ඊට පස්සේ තියෙනවා ඔන්න දැන් සතිපට්ඨානේ ධම්මානුපස්සනා දැක්කා. දැන් තමා තුළ කාමච්ඡන්දේ තියෙනවා. එතකොට එයා කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගත්ත එයා කොහොමද දැනගත්තේ? එයා දන්නවා මං සුබ නිමිත්ත ආයෝනිස මානසිකාර්ය කරනකොට මා තුළ කාමච්ඡන්දේ දැන් ඇති වුණා කියලා. එයා අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කරනවා. අර අරමුණ වෙනස් කරනවා. කරනකොට එයාගේ හිතෙන් කාමච්ඡන්දේ නැති වුණා. එතකොට මොකද්ද වෙන්නේ? අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝ තිපජානාති. මා තුළ කාමච්ඡන්දේ දැන් නැහැ කියලා දැනගත්තා. යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දෝ සුප්පාදෝ හෝති යං හේතුවකින්. සුබ නිමිත්ත යෝනිසෝම අයෝනිසෝ මනසිකාරය කළා නෝපං කාමච්ඡන්දයක් උපදිනවා. තංච පජානාති ඒකත් දැනගත්තා. යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති උපං කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරය කිරීම නිසා. තංච පජානාති යතාච පහීනස්ස කාමච්ඡන්දස්ස ප්‍රහාණේ වූ කාමච්ඡන්දය ආයතින් අනුපාදෝ හෝති ආයක හත ගන්නැති තත්වයටපත් වෙනවාද ඒකත් දැනගන්නවා. එහෙනම් ධම්මානුපස්සනාව කියන්නේ භාවනාවක් කරද්දී ඒ භාවනාව විතරක්ම නෙවෙයි ඒකෙ සිද්ධ වෙන දේවල් ගැන කොච්චර විමසිලිමත් වෙන්නවද ඒක කරන්නේ ධම්මානුපස්සනාවෙන්. දැන් ආනාපාන සති භාවනාව කරද්දී ඇති වෙන කාමච්ඡන්දේ ප්‍රහාණය කිරීම හෝ ඇතිවීම දුරු කිරීම ඒවා හොඳට හිතෙන් සිහියෙන් තේරුම් ගන්න එකයි ධම්මානුපස්සනාවට. මේ විදිහටම සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං තමා තුල තියෙන ව්‍යාපාදේ තියෙනකොට දැන් මා තුල ව්‍යාපාදේ තියෙනවා කියලා එයා දැනගන්නවා. එයා ඒ මෛත්‍රී සිත මුල් කරගෙන යෝනිසෝ මනස්කාරය මුල් කරගෙන ව්‍යාපාදේ දුරු කළා කියන්නේ මා තුල දැන් ව්‍යාපාදේ නැහැ කියලා දැනගන්නවා. පාටික නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කළා නූපං ව්‍යාපාදයක් ඇති වුණොත් තමතුළට නූපං ව්‍යාපාදේ දැන් මාතුළ ඇති වුණානේ කියලා දැනගන්නවා. මෛත්‍රී සිතෙන් යෝනිසෝ මනසිකාරය කළ ව්‍යාපාදේ ප්‍රහාණය වුණොත් ව්‍යාපාදේ මාතුළ ප්‍රහාණය වුණා කියලා දැනගන්නවා. ඒ ප්‍රහාණය වන ව්‍යාපාදේ ආය හටගන්නේම නැති තත්වයකට හිතපත් වුණොත් එහෙම මාතුල නම් ව්‍යාපාද නීවරණේ ආය හටගන්නේ නැහැ කියලා එයා දන්නවා. ධම්මානුපස්සනාව. එතකොට ඒ විදිහටම තීන මිද්දි තමා තුල තියෙනවා කියලා දන්නවා. තීන මිද්දේ නිදිමත අලසකම තමා තුල නැත්තම් නැහැ කියලා දන්නවා. නූපන් තීන මිද්දේ අලසකම සමාතුල භාවනාව ටිකක් කරගෙන යනකොට ඔන්නේ නිවතක් එනවා. නූපන් තීන මිද්ද ඉපදුණා. ඒකත් දන්නවා. ඒ උපදුන තීන මිද්ද වීරියෙන් ප්‍රහාණය කළා. ප්‍රහාණය කළා කියලාත් දන්නවා. මේ හිත ගොඩාක් ඉදිරියට වඩලා මේ දුරින්ම දුරු කළා ආය හටගන්නේ තත්වයකපත් කළොත් එහෙම. ඒකත් දැනගන්නවා. ආය මාතුල තීන මිද්ද හටගන්නේ කියලා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ මා තුළ තියෙනවා කියලා දැනගන්නවා. හිතේ විසිරීම පසුතැවිල්ල. ඒක නැත්තම් මා තුළ ඒක නැහැ කියලා දැනගන්නවා. ඊ එහෙම නෝපං පසුතැවිල්ල විසිරීමක් හිතට આવොත් ඒකත් දැනගන්නවා. හරියට කල්පනා කළා හිත සංසිඳවාගෙන ඒක දුරු කළොත් ප්‍රහාණය වුණා කියලාත් දැනගන්නවා. ආය හට ගන්න නැති තත්ත්වෙට හිතපත් කළොත් ඒකත් දැනගන්නවා. ඊළඟට විචිකිච්ඡාව. නෝපං සමාතුල විචිකිච්ඡාව තියෙනවා නම් සන්තං වා අධ්‍යාත්තං විචිකිච්ඡාං. අත්‍රිමේ අධ්‍යාත්තං විචිකිච්ඡාං උපජානාති. මාතුල විචිකිච්ඡාව තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න. විචිකිච්ඡාව සමාතුල නැත්නම් නැහැ කියලා දැනගන්න. නෝපං විචිකිච්ඡාව සැකයක් හටගත්තොත් ඒකත් දැනගන්න. හරියට කල්පනා කරලා යෝනිස මනසකාරය කළ එක ප්‍රහාණය කළොත් ප්‍රහාණය කළා කියලා තේ දන්නවා. ආය හටගන්න නැති තත්ත්වෙටම විචිකිච්ඡාව ප්‍රහාණය වුණොත් ඒකත් දන්නවා. පංච නීවරණ පිළිබඳ කොච්චර අවධානයකින් ඉන්නවද ශ්‍රාවකයා සතිපට්ඨානෙ වඩන. ඒ තමයි ඔහුගේ ධම්මානුපස්සනාව. මේක හොඳට තමා තුළ ප්‍රගුණ වෙනකොට එයා දන්නවා අනිත්‍යයටත් නීවරණ ඇති වෙන්නේ මේ විදිහට කියලා. බහිද්ධාවක් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ඊළඟට අන් අයටත් තමාටත් කාටත් පංච නීවරණ ඇති වෙන්නේ මෙහෙමයි කියලා යට අවබෝධ වෙනවා. ඒතර මේවා සමුදේවයි හටගන්න හේතු නිසා හටගන්නවා හේතු නැතිවෙමින් නැති වෙනවා කියන සමුදේවයි දකිනවා. හේතුන් නිසා හටගන්න හේතු නැතිවෙමින් නැති යන පංච නීවරණ කියලා දෙයක් යම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා කියලා හොඳට සිහිය පිහිටවන ආර්ය ශ්‍රාවකයාට ඒක අවබෝධයේ පිණසම පවතිනවා. තව තවත් ඥානයේ පිණසම පවතිනවා. මේ මෙන්න මේ සිහිය මනාව පිහිටවනකට ලෝක නීවරණ කෙරෙහි හිත කිසිම විදිහකට ග්‍රහණය වෙන්නේ නැති ඇලෙන්නේ නැති හිතක් හැදෙනවා. මේ තමයි ධම්මානුපස්සන උපරිමයට වැඩෙනවා කියන්නේ. පංච නීවරණ පිළිබඳ ඉතින් මේ වගේ පොඩි වෙලාවක ওই විදිහට හරිගෙන ගන්න ලැබිච්ච එක ගැන සන්තෝෂයටපත් වෙන්න. එහෙනම් හිතට ගන්න නීවරණ ගැන තව තවත් කරුණු ඉගෙන ගන්න. කාමච්ඡන්ද, ව්‍යාපද්ද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඊළඟට මේ නීවරණ පහ හට ගන්න හැටි, නීවරණ පහ නැති වෙන හැටි ඉගෙන ගන්න. අන්න ඒක තමන් කුසල් වඩනකොට හිතෙන් තේරුම් ගැනීම තමයි ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පංච නීවරණ දුරුකොට කුසල් අරමුණේ හිත දියුණු කරගෙන ඒ වගේම නීවරණ පිළිබඳව මනාව සිහිය පිහිටවීම පිණිස අද මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා කියලා එක හිතින් සිත පතනවා. කාතුල ධම්මානුපස්සනාව වැඩිවා.